සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට. සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට. සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට. සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට. සමදා තිසරණ සරණ යමි. සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකං. යේ සන්දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, මිල්පීටස්හි ධර්මපාල බෞද්ධ ආයතනයේහි මාසිකව සිදු කරන සීල භාවනා වැඩසටහනයි අදත් මේ සිදු කරන්නේ. ඉතින් 2017 වර්ෂයේහි බක් මාසයේහි ශ්‍රී ලංකාවේ හිටියනම් මේ අවුරුදු සමය ගත කරන අවස්ථාවේ ඔබ මේ විහාරස්ථානයට පැමිණිලා මේ මාසයේ සිදු කරන වැඩසටහනට සහභාගී වීමටයි බලාපොරොත්තු වන්නේ. අද දින පින්තුනි මෙතෙන් පටන් අපි බුදුදහමේන විශේෂයෙන් භාවනාවට අදාළ කරුණු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. උදෑසන පටන් මුල් අවස්ථාවේ භාවනාව සරලව විස්තර කරනවා. ඊට පස්සේ භාවනාවේහි බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමත විදර්ශනා භාවනා ගැන අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ හවස්වරුවේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රය සම්බන්ධ කරගෙන සතර සතිපට්ඨාන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕනෑම කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට අප මෙහිදී කරුණු සාකච්ඡා කරනවා. ඉතින් පින්නතුන්ගේ අවධානය ඉතාමත් අවශ්‍ය වෙනවා. හුඟක් හොඳට අවධානයෙන් මේ කියන කරුණු ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න. ඒ අතර අද දවස් පුරාම තමන්ගේ හිත හොඳින් ආරක්ෂා කරගන්නටත් බලන්න, කය වචනේ සංවර කරගනිමින් හැකිතාක් දුරට අද සිදු කරන කටයුතු සිහියෙන් කරන්න උනන්දු වෙන්න. එහෙම වුණු පමණට පින්නතුන්ට අද දින අර්ථවත්ව ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්නතුනි, වැඩසටහන අවසානයේ අපි ඔබට ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. එතෙන්දී ඔබට ප්‍රශ්න කරන්නත් පුළුවන්. මොකද වැඩසටහන අවසානයේදී ප්‍රශ්න හොදින් තමයි වඩාත්ම සාර්ථක. ඒකට හේතුව අපි මේ කියන කරුණවලදී හුඟා ඔබට හිතර නැගෙන ගැටලු අවසාන වෙන විට ඔබට ඉබේම විසඳෙනවා. ඒ නිසා අවසානය හුවාම වඩාත්ම සාර්ථකයි. නොපැහැදිලි වෙච්ච කරුණු තේරුම් ගන්නට පුළුවන්. පින්තුනි, අපි තාම සරලව පටන් ගමු. දැන් අලුත් අවුරුදු සමයේ අපේ ලංකාවේ හිටිය කාලේ ගත්තොත්, ශ්‍රී ලංකාවේ අපි කුඩා කාලයේ වාසය කරපු කාලය ගත්තොත්, පින්තුනි අලුත් අවුරුදු සමයේදී අපි හුඟා සතුටෙන් ඉන්නේ නේද? ඇයි ඒකට හේතුව? සිංහල අලුත් අවුරුද්දක් එනකොට අපි හුඟා හිත හරියම සතුටෙන් ඉන්නේ. ඒ සතුටෙන් ඉඳීමට හේතුව මොකද්ද? එකාතකින් පාසල් එහෙමත් නිවාඩු දීලානේ. අනිත් අතින් පින්නතුනේ ඒකට හේතුව තමයි හොඳට විමසල බැලුවොත් අපේ හිතේ සතුට ඇතිවන පසුතලයක් අපට තියෙනවා. බාහිර වශයෙන් ගත්තොතින් ගස්කොළන් වල හොඳට මල් හැදිලා, ඒ වගේම වැස්සත් ඇහැල වියලි දේශගුණයත් අඩු වෙලා, මලින් ඵලින් බරව තියෙන කාලයක් මේ සමය. හේතරක් නෙවෙයි, ඒ සතුට ඇති වෙන හේතුව තමයි බාහිර වශයෙන් අපි අලුත් ඇඳුම් ඇඳලා තියෙනවා. ඒ වගේම ගෙදර දොර ගත්තත් හුඟක් පිරිසිදු කරලා තියෙනවා. නිවසේහි කුස්සියේහි ලිප මොලවන තැන ඉඳලාම පිරිසිදු කරලා තියෙනවා. ඒකේ හේතුව. අනිත් ඒ තමයි පින්නතුනි, අපේ හිතේ හිතට පීඩා ගෙන දෙන කෙලෙස් හුඟක් අඩුයි. ඒකට හේතුව තමයි අපට කවුරුවත් ගැන අමනාපයක් නැහැ. අපේ වැඩිහිටියන්ටත් අපි බුලත් දීලා වඳිනවා. අසලසිගේ වලටත් වෙනදට වඩා යනවා. බොහොම පරිත්‍යාගී සීලී දන් දෙනවා. මෛත්‍රී සහගතයි. වරදක් වෙච්ච කෙනෙකුට උනාත් අපි සමාව දෙන සූදානම්. බුලත් හුරුල්ලක් දීලා වැඳලා අවුරුදු පුරාම වෙච්ච වැරදි වලට සමාව ගන්නවා. ඉතින් අනිත් පැත්තට අපි සමාව දෙන සූදානම්. මෙන්න මේ කරුණ තමයි පිනතුනි අපට හිතේ සතුට ඇති වෙන හේතුව. එනිසා යම් කිසි වෙලාවක අපේ හිතේ මානසික පීඩාවක් නම්, හිතේ අසතුටක් යම් කිසි වෙලාවක තියෙනවා නම්, ඒකට හේතුව තමයි යම් කිසි දෙයක් ගැන අපේ හිතේ දැඩි ආසාවක්, බැඳීමක් නැත්නම් රාගයක් තියෙනවා. එහෙමත් නැත්නම් අපේ හිතේ යම්කිසි කෙනෙක් ගැන හෝ යම්කිසි දෙයක් ගැන හිතේ අමනාපයක්, හිතේ විරසක බවක් තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන්ම අපේ හිතේ සතුට නැති වෙන හේතු වෙන කාරණා. මේවට බුදුදහමේ කියන්නේ නීවරණ ධර්ම කියලා. පංච නීවරණ විස්තර වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන කරුණු පහක් විස්තර වෙනවා. ඒ පහම තමයි කෙටියෙන් කියන්නේ ලෝභ ද්වේෂ කියලා. ඉතින් කාමච්ඡන්දය කියන්නේ යමකට දැඩි බැඳීම, ව්‍යාපාදේ කියන්නේ යමක් හෝ යම් කිසි දෙයක් ගැන තියෙන අමනාපය. ඒ වගේම තීන මිද්දේ කියන්නේ තමන්ගේ කය, සිත දෙකේ තියෙන ඇල්මැරුණු ස්වභාවය නැත්නම් කම්මැලිකම. උද්දච්ච කුක්කුච්ච කියන්නේ සිතේ නොසන්සුන් බව. විචිකිච්ඡාව කියන්නේ සැකය. මෙන්න මේ නීවරණ තමයි පින්නතුනි අපේ හිතේ ලක්ෂණ නැති කරන කාරණා. මේවා තමයි ඇත්තටම අපට ඉන්න හතුරු. බොහෝ විට අපි හිතන්නේ හතුරු ඉන්නේ බාහිර කියලානේ. නමුත් සැබෑ සතුරන් ඉන්නේ පින්නතුනි අභ්‍යන්තරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේදීනි. යම්කිසි කෙනෙකුට බාහිර ලෝකයේදී යුද බිමකදී දහස් ගණන් මිනිසුන් පරාජය කරන්න පුළුවන්. ඒක ශ්‍රේෂ්ඨ පරාජයක් නෙවෙයි. යම්කිසි කෙනෙකුට තමන්ගේ හිත දමනය කරන්න පුළුවන් නම්, යම්කිසි කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ජයග්‍රහණය කරන්න පුළුවන් නම්, ඒක තමයි සැබෑ ජයග්‍රහණය කියලා. අන්නේ මාවතේ පින්නතුනි ප්‍රධානම කමඨහනක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටුවා ගැනීම. අපේ සිත ගැන, අපේ කය ගැන උපරිම ලෙස සිහිය පවත්වා ගැනීම තමයි කරන්නේ. අන්නේ ගමන් මගේදී පින්නතුනි බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව කාරණයක් සඳහන් කළා. විනය්‍ය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං කියලා. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම කරුණු දෙකක් අපි අඩු කර ගන්නට ඕන. මානසික සුවයක් කරා යම්කිසි කෙනෙක් යන්නට අපේක්ෂාවක් තියෙනවා නම්, ඒ කෙනාගේ ළඟ තියෙනට ඕන ප්‍රධානතම ලක්ෂණයක් තමයි අවිජ්ජහ දෝමනස්ස කියන කරුණ දෙක අඩු කර ගන්නට ඕන. අවිජ්ජහ කියන්නේ දැඩි ලෝභය කියන එක. සාමාන්‍ය ලෝභය නෙවෙයි. අපි ওই මසුරුකමත් එක්ක යන දැඩි ලෝභය තියෙනවනේ. අන්න ඒක ආරම්භයේදීම අඩු කර ගන්නට ඕන. අනිත් කාරණේ තමයි දෝමනස්සං. දොම්නස අමනාපය, යම ගැන තියෙන අප්‍රසාදය. මෙන්න මේ දෙකම ආරම්භයේදී යම්කිසි ප්‍රමාණයකට හරි අඩු කර ගන්නට ඕන. ඇත්තටම ඔබ හැම දිනෙකම ඒ අඩුපාඩුකම් අඩු කරගත්තු අය. එහෙම නැත්නම් ඔබට මෙතෙන්ද මෙහෙම එන්න බෑ. දැඩි ලෝභයක් තියෙන කෙනෙකුට නම් මෙහෙම ඇවිල්ලා වාඩි වෙන්න බෑ. මේ මොහොතේත් වෙන වැඩක් කරමින් ඉන්න වෙන්නේ ඇතැම්මිට. ඒ වගේම දැඩි හිතේ විරසක බවක් තියනවා නම් ඒත් මෙහෙම ඔබට ඉන්න අමාරුයි. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි ගමනමක ආරම්භ කරන්නේ පින්නතුනි. මෙතනින් ආරම්භ කරන ගමන මග මොළදී ලෝභය අඩු කරනවා, ඊට පස්සේ ද්වේෂය අඩු කරනවා. හැබැයි මේ දෙක විතරක් නෙවෙයි බුදුදහමේ අපේක්ෂාව තවත් ඉදිරියට යනවා. මෝහය අවිද්‍යාව අඩු කිරීම දක්වා යන ගමනක් මේක. පිනතුනි මෙන්න මේ යන ගමන් මගේදී ටිකෙන් ටික අපට ඉදිරියට යන නම් එහි ප්‍රධානම කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැකිතාක් දුරට ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ නාමයෙන් පින්නතුනි ලෝකේ නොඑක් දේවල් අද විස්තර වෙනවා. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන සැබෑ බුදුදහම මොකක්ද? ඒ බුදුදහමේ තියෙන දර්ශනේ මොකක්ද කියන කාරණේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපි දක්ෂ වෙන්නේ. දර්ශනේ කියන එක පින්නතුනි ඉතාම වැදගත් කාරණයක්. ඉංග්‍රීසි වලින් අපි කියන්නේ philosophy කියලා. ඕනෑම විෂය ධාරාවකින් අවසානයේට නැත්තම් ඉහළින්ම ගන්න උපාධිය මොකද්ද? ඕනෑම subject එකකින් අන්තිමටම ගියහම ගන්න උපාධිය මොකද්ද? දැන් අපි bachelor degree ගන්නවා, master's degree ගන්නවා, ඊට පස්සේ doctorate එකනේ. ඒකට කියන්නේ PhD උපාධිය කියලා. ඒ කියන්නේ doctor of philosophy කියන එක. පින්නතුනේ කොයි subject එකෙන් ගත්තත් සිංහල භාෂාවෙන් ගත්තා, ජර්මන් භාෂා විෂයයට ගත්තා, කම්පියුටර් සයන්ස් වලට ගත්තා, මෙඩිසින් වලින් ගත්තා, කොමන සබ්ජෙක්ට් එකකින් ගත්තා අවසාන උපාධිය සමානයි. ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි. ඒ ෆිලොසොෆි කියන වචනේ තේරුම මොකද්ද? දර්ශනය කියන එක. ෆිලොසොෆි කියන වචනේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මොන භාෂාවෙන්ද? ග්‍රීක භාෂාවෙන්. ෆිලොසොෆියා කියන වචන දෙක එකතු වෙලයි ප්‍රඥාවට ආදරය කිරීම, ප්‍රඥාවට ඇලුම් කිරීම කියන එකයි ඒකේ තේරුම. පින්නතුනි ඕනෑම දැනුම් සම්භාරයකින් කෙනෙක් ඉදිරියට ගියාට පස්සේ ඔහු සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු දාර්ශනිකයෙක් කියන්නේ. ඔහු සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙවෙයි ලෝකය දිහා බලන්නේ. එයා ඉහෙලින්ම ඒ විශ්ව ධාරාව හරහා ලෝකය ගැන බලන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. බුදුදහමේ පින්නතුනි මේ wisdom එක ප්‍රඥාව තමයි ඉහළම ජීවිත ඉලක්කය වෙන්නේ. අන්න ඒ ප්‍රඥාවට කොයිතරම් දුරට සමීප වුණාද කියන කාරණය මතයි කෙනෙකුගේ සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ. හැබැයි ඒකේ ආරම්භයේදී පින්නතුනි අපි යම්සි පමණකට ලෝභ ද්වේෂ අඩු කරගන්නට ඕන. ඒකේ මුල්ම පියවර තමයි පරිත්‍යාගශීලීත්වය, දන් දීම. එක විට බාහිර කෙනෙකුට දන් දෙන්න අමාරුයි. ඒ නිසා අපි ගෙදරදී අපේ අම්මට තාත්තට, සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, ගෙදරින සතුන් සිව්පාවුන්ට අපි මුලදී යම්කිසි පරිත්‍යාගයක් කරනවා. එහෙම පටන් ගන්න ගමන් මඟ ටිකෙන් ටික පින්නතුනි පූජනීය උතුමන්ට, අපේ බාහිර මිතුරන්ට, විතරක් නෙමෙයි පස්සේ අපිත් එක්ක අමනාපෙච්චයට අපි යම්කිසි දෙයක් පරිත්‍යාග කරන තරම් සෝදානම් වෙන අපි ඉන්නවා. ඒක තමයි ගමන් මඟ. ඒ වගේම පින්නතුනි ඊළඟට තමයි ටිකෙන් ටික අපි තවත් ගැඹුරට යනකොට අපි හඳුනා ගන්නවා අපේ හිතේ සතුට නැති වෙන, හිතට පීඩාගෙන දෙන කාරණා මොනවද කියලා. එහෙම බලාගෙන ගියාම අපිට පෙනෙන මූලික කරුණක් තමයි බාහිර පුද්ගලයන් පිළිබඳව හරි යම් යම් දේවල් ගැන හරි අපේ හිතේ ගැටුමක්, විරසක බවක් තියෙනවා නම් මෙන්න මේක තමයි අපට පීඩාගෙන දෙන කාරණේ කියලා. ඒ නිසා පුළුවන් තරම් බාහිර ලෝකයා ගැන මෛත්‍රී සහගත වෙනවා. කරණීයමෙත සූත්‍රයේ කැඳේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යන් ශාන්ත පදයක් හැමති නම්, කිසියම් කෙනෙක් මානසික සුවයක් හරහා යන කෙනෙක් නම්, ඒක නාගේ තියෙන ලක්ෂණයක් තමයි යන්විතරම සම්බේ සත්තා භවං සුඛිතත්තා කියන ආකාරයෙන් ඉන්නවා. යම්කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව නොවැඩවන නම්, යම්කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව ප්‍රගුණ නොකරනවා නම්, ඒකෙන් මොකද කියන්නේ? එයා තාම මානසික සුවයක් කරගෙන මගකට බැසලා නැහැ කියන එක. ඒ නිසා ඒක ආරම්භක පියවරක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේමයි පින්නොතනි බුදුදහම මෙතනින් නවතින්නේ නැහැ. බුදුදහම තවත් ගැඹුරට යනවා. ඇයි ඒකට හේතුව? ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ලෝභය ද්වේෂය ගැන කියන විතරක් නෙවෙයි. පින්නතුනි බුදුහාඳුර ලෝකේ පහළ වෙන විට ලෝභ ද්වේෂ විතරක් නෙවෙයි පංච නීවරණම දුරු කරපු ඇත්තන් ලෝකෙ හිටියා. පංච නීවරණ ධර්මම යටපත් කරපු අය ඒ කාලේ ලෝකෙ හිටියා. කොයි වගේ කාලයකටද? දවසකටද දෙහිකටද? අවුරුදු 50කට 60කටද? නැහැ වෙනතුනි. පංච නීවරණම මහා කාල 84 දහසකට යටපත් කරපු අය හිටියා. ආලාර කාලාම වැනි අය. මහා කාල 84 දහසක් කියන්නේ පින්නතුනි අතිශය දීර්ඝ කාලයක්. ලෝකේ එක දිගටම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. ඒ තරම් අති දීර්ඝ කාලයකට නීවරණ දුරු කරපු උතුමන් බුදුහාඳුරන් ළඟ හිටියා. බුදුහාඳුර පහළ වෙන කාලේ හිටියා. නමුත් පින්නතුනි ඒ අයවත් බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යා ලෝකේ පහළ වුණාට පස්සේ ඒ අයව සාරතක පුද්ගලයන් වුණේ නැහැ. එනිසා ඊට අත්වනා ඉහළට යන දහමක් බුදුදහම තුළින් විස්තර වෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුදහමක් දේශනා කරන්නේ පංච නීවරණ දුරු කිරීමක් විතරයි කියලා. පින්නතුනි පංච නීවරණ දුරු කරන විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් මොකටද? නීවරණ හයක් ගැන හඳුන්වා දෙන්න. අවිද්‍යා නීවරණයත් එක්ක පින්නතුනි ලෝකය ගැන බලන විට අපි මේ ආපු ගමන් මගේදී අපට උදව් කරපු බොහෝ දෙනෙක් හිටියා. මුලින්ම අපට උදව් කළේ කවුද? මුලින්ම අපට උදව් කළේ අපේ අම්මා තාත්තා. අම්මා තාත්තා දෙන්න අපේ අම්මා මව කුසේ මාස 9ක් 10ක් දරාගෙන අපව පෝෂණය කළ මේ ලෝකෙට බිහි කළා. අපේ අම්මා තාත්තා දෙන්න අපිව මෙලොවට බිහි වුණාට පස්සේ විශාල කැපවීමක් කළා. එයට කරන්න පුළුවන් උපරිම දායකත්වය දැක්වුවා. ඊට පස්සේ ළඟ පියවරදි පිනතුනි අපට හමු වෙච්ච ගුරුවරු යම්කිසි දුරක් අපට උදව් කළා. අපට ලබන්න පුළුවන් ඉහළ මධ්‍යහපනේ ලබන්න ගුරුවරු උපරිම දායකත්වය දැක්වුවා. ඒ ගුරුවරු උපරිම මහන්සුණුත් මොකද අපට ලබා දෙන්නේ? එයා අපට උපාධි ලබා දීලා අපේ ජීවත්වන කාලේ කන්න බොන්න ටික, ඇඳුම් පැළඳුම් ටික, ඉනෝම් හිටුම් ටික ලබා ගන්න කියාකාරී හම්බ කරන උදව් කරපුවයි විතරයි. පින්නතුනි තවත් පිරිසක් අපට අවශ්‍යයි. මේ දෙපිරිසෙන් විතරක් අපට සැබෑ විමුක්තියක් ලබා ගන්න බෑ. ඒ නිසා තමයි පින්නතුනි සමහර අය අධ්‍යාපනයෙන් ඉහළටම ගිහිල්ලා ඇතමිට ડોක්ටරේට් එකක් නෙවෙයි ડોක්ටරේට්ස් දෙකක් කළා. වෘත්තීය මට්ටමෙනුත් ඉහළටම ගිහිල්ලා ආර්ථිකේනුත් ඉහළටම ගිහිල්ලා එයා තමන්ගේ ජීවිත දෙස හැරිලා බලනවා. එයාගේ ජීවිතයේ අඩුවක් පේනවා. අන්නේ අඩුව සෑගෙන තවත් පැත්තකට එයා යනවා. අන්න ඒ දේ තමයි පින්නතුනි ආධ්‍යාත්මික ගුරුවරුන්ගෙන් ලබා දෙන්නේ. ආධ්‍යාත්මික ගුරුවරයෙක් අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ தත්ති මත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රවරයෙක් අවශ්‍යයි. ඒ ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අපට අවශ්‍යයි කියන කාරණේ අවශ්‍යතාවය බුදුහාමුදුර දේශනා කළා. මොකක්ද අවශ්‍යතාවය? අපේ ජීවිත හැමෝෙහි ප්‍රධාන අභියෝග කීපයක් තියෙනවා. දෙමෝපියන්ගේ උපකාරයෙන්වත් අධ්‍යාපනය ලබා දීපු ගුරුවරුන්ගෙන්වත් අපට ලබා ගන්න බැරි, එයාගේ උපදේශයෙන් අපට මැඩපවත් ගන්න බැරි, ජය ගන්න බැරි අභියෝග ටිකක් අපේ ජීවිත හැමෝෙහි තියෙනවා. ඒ මොනවද? ඒ තමයි පින්නතුනි අපේ මේ ලස්සනට තියෙන ශරීරයේ ටිකෙන් ටික වියපත් වෙනකොට, දුර්වල වෙනකොට මහලු භාවයේ නිසා හිතේ ඇතිවන පීඩනය දුරු කරන්න මේ ලැබපු අධ්‍යාපනයෙන්වත් මේ ලැබපු වෘත්තියෙන්වත් අපිට පුළුවන් කමක් නැහැ. ඒ වගේම පින්නතුනි අපි ටිකෙන් ටික මරණයට ළඟා වෙනකොට මරණය අභියසදී මේ ලැබපු කිසිම දෙයකින් අපට ඒ මරණය නැමැති අභියෝගය හමුවෙහි නොසලී ඉන්න පුළුවන් විදියට මානසිකත්වයක් සකස් වෙන්නේ නැහැ. මරණය ළඟදී අපි අසරණ වෙනවා. ඒ වගේම පින්නතුනි මේ මහලු වීමත් මරණයත් කියන මේ කරුණ දෙකටත් වඩා ජීවිත අභියෝගයක් අපේ ජීවිත හමුවේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි නැවත ඉපදීම කියන කාරණය. නැවත ඉපදීම විතරක් නෙවෙයි නැවත ඉපදෙන්න පුළුවන් අවස්ථාවේ මේ ලබා තියෙන මනුස්සාත්ම භාවයට වඩා පල්ලෙහාට යන්න දුගතියට යන්න පුළුවන් අවස්ථා බොහෝ විට අපිට තියෙනවා. මේක තමයි පින්වත්නි ජීවිතයේ හැබෑ අභියෝගය. මෙන්න මේ අභියෝග තුන ජයගන්නයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගන්න දර්ශනයෙන් අපට කරන උපකාරය. ඒ නිසා මෙන්න මේක හරියට අපි තේරුම් ගත්තොත් අපි පින්වත්නි ලෝකෙම වාසනාවන්තය බවට පත් වෙනවා. ඒ වගේම මේ ධර්මය අහන්න අහන්න පින්වතුනි අපේ ජීවිතය ගැන හුඟක් සතුට වෙනවා. අපට අද වෙලා තියෙන්නේ හරියට ධර්මය දන්නේ නැති නිසා අපේ ජීවිත කොච්චර වටිනවද කියලා අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපි මේ ඇස් දෙක අර ලෝකයක් බලනකොට මේ ලස්සන ලෝකයක් වඩා පිටාවක් අපට නිර්මාණය කරලා දීලා තියෙන්නේ කොහොමද විසින්ද? අපේ පින්වතුනි අතීතයේ කරපු යහපත් කුසල කර්මවල ආනිසංස විදියට මේ අපි ඇස් දෙක ඇරලා තියෙන ලෝකයේ පින්වතුනි අපට මෙහෙම ලස්සනට පේන්නේ බාහිර වටා පිටාවක් පේන්නේ අපේ කර්ම චක්‍රයෙන් නිර්මාණය කළ දීපු මේ ඇසින්. මේ ඇසෙන් අපට පේන ලෝකය. ඒ වගේම මේ ටිකම පේන තවත් සත්තු ඉන්නවා. අර ඈත කන්ද ගත්තොත් ඉතින් ඒ ඈත කන්දේ මේ වෙලාවේ හරක් අර කෑම කමින් ඉන්න තනකොළ කමින් ඉන්න ඈත කන්දේ. ඒ සත්තුන්ට ඇසක් තියෙනවා. ඒ සතාගේ ඇසින් තනකොළ ටික පේන්නේ. ඒ සතා හැම වෙලාවෙම තනකොළ ටික කන්නේ කොමක් සඳහාද? ඒ තමගේ ශරීරය පෝෂණය කළ තවත් කෙනෙකුගේ මාසක තමයි ඔහු ඇත්ත මේ කෑම ටික අනුභව කරමින් ඉන්නේ. නමුත් අපේ ඇසෙන් නිර්මාණය කළ දීපු කෑම ටිකෙන් අපට එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. අපි ඒ කෑම ටික කාලා අපේ මනස දිනු කරගන්නවා. අපි ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යන්න පුළුවන් ශක්තිය පරිසරය අපට කර්ම විසින් නිර්මාණය කළ දීලා තියෙනවා. අන්නේ නිර්මාණය කළ දීපු ලෝකය ගැන ධර්මයේ ඔස්සේ අපි තේරුම් ගත්තොත් වෙන තැන අපට හිතෙනවා අපි ඇත්තටම කොයිතරම් වාසනාවන්තද කියලා. ඒ නිසා පින්වත්නි ඔබ මේ ඉන්න මොහොත ගැන හුඟා සතුට වෙන්න. අපට ඒ සතුට නැති වෙන හේතුව තමයි අපේ ඉදිරියේ ලස්සන ලෝකයක් මේ තියෙනවා. ඔබ ගමන් කරන වාහනේ කොච්චර ලස්සනද? ඒව නිකන් ලැබෙච්ච නෙවෙයි පින්වත්නි. මේ ආත්ම භාවයේ අවුරුදු 40ක 50ක උත්සාහ විතරක් නෙවෙයි. සසර ඔබ කළා වූ මහා පින කානිසංස ටිකක් තමයි ඔබට මේ පහසුකම් ටිකෙන් ලැබෙන්නේ. හැබැයි ඒ වාහනේ යන ගමන් ඔබට ඒක හිතෙනවද? අඩු ගානේ වාහනේ ලස්සනවත් ඔබ දැකලා තියෙද? වාහනේ ලයිට් කීයක් ඔබේ මනසේ සතුට සඳහා පත් වෙනවද ඔබ දන්නවද? කුඩාම කාලේ ගෙදර ඉන්න කාලේ ওই වගේ වාහනයක් ඔබට ලැබුණා නම් ඔබට කොයි වගේ සතුටක් ඒවිද? ඔබට මේ මුළු පෘථිවියම ලැබුණ වගේනේ. නමුත් ඒ සතුට ඔබට අද දැන් තියෙනවද? පින්නතුනේ සතුට නැත්තේ නැති වෙන හේතුව ඇයි? අපට මේ වර්තමාන මොහොත තුළ අපේ හිත තියාගෙන අපි අසමත් වීම. අපි අතීතයේ ගත්ත අරමුණු ගැන වලට ගිහිල්ලා නැත්නම් අනාගත අරමුණ ගැන හිතමින් මේ වර්තමාන මොහොත වර්තමාන සතුට අපි අහිමි කරගෙන තියෙනවා. එනසා බුදුදහමෙන් කරන්නේ පින්තුනි මෙන්න මේ මුලින් හිටිය තැනට නැවත ගෙනෙන එක. ඒකට තමයි මුලින්ම නීවරණ ටික අපි දුරු කරන්න අවශ්‍ය වෙන්නේ. කුඩා ළමෙන් ගන්න බලන පින්තුනි පින්වත් ළමෙන් ගත්තොතින් මේ ලෝකෙ ඉපදෙච්ච මුල් දවස්වල ඒ ළමේ වැඩිපුරම ඉන්නේ හිනා වෙමින් ඉන්නේ. හරියම සතුටෙන් ඉන්නේ. ඒ ළමේ නිදි යන කොටත් හිනා වෙනවා. ඇයි? එළාමේ අර ගිය ආත්ම භාවය ඉඳලා කරපු කුසල් ටික තාම මේ මතකයක් එක දැන් මේ ඉන්නේ. නමුත් එහෙම ලස්සනට මුහුණක් තිබෙච්ච කෙනා තමයි පස්සේ කාලේ අධ්‍යක්ෂකෙමිට ගෙන හොඩෙනකොට අර මුහුණ තිබෙච්ච ලස්සන අඩු වෙලා බරගතිය වැඩි වෙලා අර පස්සේ කාලේ අධ්‍යක්ෂකෙමිට අධ්‍යක්ෂකෙම තුන හිර වෙලා මේ සත්‍යය ඉන්නේ. එනිසා මුලින්ම කරන්නේ මෙන්න මේක තේරුම් අරගෙන දීලා හැකේතාක් අර පස්සේ ආපු කෙලෙස් වලින් හිත මුදවාගෙන හිත පිරිසුදු කිරීම තමයි මුල් අවස්ථාවෙන් කරන්නේ. හැබැයි එතනින් නවතින්නේ නැහැ. පොඩි ළමයිගේ තත්ත්වයට අරන් ගිහලා නිකන් ඉන්නේ නැහැ. පොඩි ළමයට ලෝභ ද්වේෂ අඩු වුණාට පින්නතුනේ ඒ ළමයා දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඇයිදකට හේතුව? ඒ දරුවාගේ ළඟ ලෝභ ද්වේෂ නැති වුණාට ඒ දරුවා තුළ අවිද්‍යාව තියෙනවා, මෝහය තියෙනවා. සතේ සිව්පාවෙන් ගත්තා. ඒ සත අතීත අත්දැකීම් ගැන හිතේ තින්නේ නැහැ. අනාගතේ සැලසුම් කරන්නේ කොහොමද කියලා තනකොළ ටිකක් අනහරකේ හිතන්නේ නැහැ. ඒ සතා මේ වර්තමාන මොහොතේ තමයි ඉන්නේ. නමුත් එහෙම හිටියා කියලා විතරක් දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. දුක නිදහස් වුණා කියලා කියන්නේ පින්නතුණි. එක පැත්තකින් අපේ සතිය දිනු වෙනට ඕන. සතිය දිනු වෙමින් නීවරණ දුරු කරමින් වර්තමාන මොහොත තුළ හැකිතා තමන්ගේ හිත පවත්වා ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අන්න ඒ සමාධිමත් වෙච්ච හිතින් ලෝක යථාර්ථය බලන්නට ප්‍රඥාවෙන් ජීවිත දෙස් බලන්නට අපි උරු වෙන්නට ඕන. එක පැත්තකින් සතිය දිනු වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙන්නට ඕන. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්නතුනි වචන දෙකකින් කැටි කරලා කියන්න පුළුවන්. මොකද්ද? සතිය සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නෝන. මෙන්න මේ දෙකම යන ගමනේදී පින්නතුනි ප්‍රධානම කාරණයක් තමයි අපේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඊතහම නිවැරදි ලෙස බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කරන්න බලාපොරොත්තුණු කාරණය හැකිතාක් දුරට උන්වහන්සේගේ අනුශාසනාවට වඩාත්ම සමීපව කියන දේශකයන් වහන්සේලා ඔස්සේ අපේ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම දක්ෂ වුණොතින් තමයි පින්නතුනේ අපේ ජීවිතේ වඩාත්ම ඉහළම මට්ටමට ගෙන යන්නට අපට පුළුවන්කම තියෙන්නේ. පින්නතුනේ අද මේ අපි පහසුකම් ටික ඔක්කොම ලැබුවේ මේකට කියනවා ශන සම්පත්තිය කියලා. වාසනාවන්ත මිනිස් ආත්ම භාවයක ඉපදීම, ඒ වගේම හොඳ වටාපිටාවක්, හොඳ සුදුසු බුද්ධියක්, ඇස් කන් ආසාදී අංග විකලත්වයෙන් තොරව පරිපූර්ණ මනස ආත්ම භාවයක්. පින්නතුනේ මේ සියල්ලම අපි ලැබුවේ මොකටද? කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳ රටකට ඇවිල්ලා හොඳ කීර්තියකින් ජීවත් වෙමින් දරුවෝ ටිකක් හදලා දරුවන්ට හොඳට උගන්වලා මී යන්න කියලා. පින්නතුනේ ඒක කරන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. බෞද්ධයන් නොවේ නැහැ ඒක කරනවා. බෞද්ධයෙකුගේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔහු ජීවිතය දැස ඉතාම බුද්ධිමත් වනෝනින් බලන කෙනෙක් වෙනවා. ඔහු ඉතාම ළඟ දෙයක් ගැන නෙවෙයි හිතන්නේ. ඔහු මේ අවුරුදු 50 60 ජීවිත කාලය ගැන විතරක් නෙවෙයි හිතන්නේ. ඔහුට වඩා දිග කාල පරාසයක් උඩ නෝනින් පේනවා. එනිසා එතනත්තාගේ ප්‍රධානතම ජීවිත ඉලක්කය වෙන්නේ තමන්ට සැබෑ ලෙසම සැලකීම. අපි අපට ඇත්තටම සැලකන්නේ කොහොමද? අපි අපට ඇත්තටම සැලකනවා නම් කියනකන්ට සැලකන්න ඕනේ අපේ කුමකටද? අපේ හිතට සැලකන්නට ඕන. එනිසා අවබෝධය මේ සහභාගී වෙලා තියෙන්නේ ඔබේ හිතට සැලකන වැඩ පිළිවෙලට. ඔබ වෙනද ඇතැමිට සැලකන ඔබේ දරුවන්ට, ඔබ වෙනද සැලකන්නේ ඇතැමිට ඔබේ යාන වාහන ගේදුරවලට, ඔබ වෙනද ඇතැමිට සැලකන ඔබේ මේ භෞතික ශරීරයට, අද ඔබ වැඩිපුරම සැලකන්නේ ඔබේ හිතට. අපේ හිතට සැලකන්නේ කොහොමද අපි? අපේ හිතට සැලකන ක්‍රමය තමයි අපේ හිතේ තියෙන කෙලෙස් හැකිතාක් දුරට අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. හිතේ සතුට, හිතේ සහනය, හිතේ සැනසීම නැති කරන කෙලෙස් හඳුනාගෙන හැකිතාක් දුරට ඒ කෙලෙස් වලින් හිත මුදවා ගන්නට ඕන. එක එක පැත්තකින් තමන්ට සැලකෙන විදිය. අනිත් පැත්තෙන් අපේ ශරීරයට, අපේ කුසට අපි ආහාර දෙනවා වගේම අපේ මනසට අපි ආහාර දෙන්නට ඕන. අපේ හිතට දෙන ආහාර මොනවද? අපේ හිතට දෙන ආහාර තමයි පින්නතුනි පරිත්‍යාග සීලීත්වයේ නැමැති සිතුවිලි අපි හිතට දෙන්නට ඕන. මෛත්‍රී සිතුවිලි අපේ හිතට ආහාර වශයෙන් දෙන්නට ඕන. ඒ වගේම පින්නතුනි ඉහළම සැලකිල්ල තමයි හිතට මොකද්ද? හිතට ප්‍රඥාව නැමැති ආහාරය දෙන්නට ඕන. නුවණින් වඩාත්ම බුද්ධිමත් ලෙස කෙලෙස් හිතට ඇති නොවන විදියට උපරිම ප්‍රඥාවෙන් ජීවත් වෙන විදිහ දර්ශනය අපේ හිතට දෙන්නට ඕන. අන්නේ දර්ශනය දුන්නොත් තමයි පිනතුනි තමන්ගේ ડોක්ටරේට් එකෙන් සැබෑ වටිනාකම ලැබුණා වෙන්නේ. තමන් සැබෑ දාර්ශනිකෙක් වෙන්නේ. පිනතුනි අද අපි ලෝකේ ලබන අධ්‍යාපනය අවුරුදු 500ක 1000ක වැඩි වුණොත් අවුරුදු 5000ක උපරිම වුණොත් අවුරුදු 10000ක මානව ඉතිහාසයේ සොයා ගැනීමවල පරීක්ෂණවල ගවේෂණවල ප්‍රතිඵලයි අද අපි අධ්‍යාපනයේ නාමයෙන් ලබන්නේ. ඔබ පාවිච්චි කරන වාහනේ තාක්ෂණය අවුරුදු 500ක විතර නෙවෙයි. ඇතැම්ට අවුරුදු 10000කට කලින් චීනයෙන් හොයාගත්තු රෝදයක් ඒ අතර යනවා. එතකොට ඒ සියලකගේම ප්‍රතිඵලය තමයි ඔබ ආද යන වාහනේ. ඔබ ලැබපු උපාධිය මේ අවුරුදු 5000ක 10000ක මානව ඉතිහාසයේ දැනු සම්භාරයේ යම්කි සද්දකීමක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ කොතරම් දිගු කාලයක පරේක්ෂණයක ප්‍රතිඵලයක්ද? බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ පින්වතුනි අඩුම වශයෙන් සාරාංශික කල්පලක්ෂයක මානව චින්තනයක ගවේෂණයක පරේක්ෂණයක ප්‍රතිඵලයක්. සාරාංශික කල්පලක්ෂයක් කියන්නේ අතිශය දීර්ඝ කාලයක්. ඒන ගමන් මගේදී සුවිශේෂ සත්‍යය ලෝක අනිත් දර්ශන අනිත් විද්‍යාවන් අනිත් සොයා ගැනීම කරද්දී ඇතැමිට අනිත්‍යයට හානි කරලා තියෙනවා. ඇතැමිට ඔබ පාවිච්චි කරන මොටර් සයිකලයක ඇදී පාවිච්චි කරන හෙල්මට් එක. හෙල්මට් එක කොයි තාක්ෂණයට ගන්න වඳුරන් කී දෙනෙක් දිවි පූජා කරලා තියෙනවද ඔබ දන්නවද? වඳුරන්ගේ ඔළුව වලට දාලා දැඩි ශබ්දයන් ගැටීම් වලට ලක් කරලා පරීක්ෂණ කරමින් තමයි ඔයි තාක්ෂණ ඔයි මට්ටමට අරන් තියෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ දෙන දර්ශනය එහෙම කිසිදු කෙනෙකුට හානියක් කළ දෙයක් දර්ශනයක් නෙවෙයි. මේන ගමන් මැදේදී බෝධිසත්ව සම්භාරයන් පුරණ කාලේ තමන්ට හමු වෙච්ච අනිත් අයට සාහනීය සැනසීම ලබා දෙමින් ආපු ගමන. මනුෂ්‍යයන් වශයෙන් විතරක් නෙවෙයි. ඔබ ආරච්චි මහා කපි ජාතකය මහා කවි ජාතකයේදී අපේ බෝසත්යන් වහන්සේ වඳුරේ පෙරින්දලා ඔබ දන්නවා අර එක්තරා මිනිසෙකුට උපකාර කළා. වලක වැටලි හිටිය මිනිසෙකුට උපකාර කළා වලෙන් ගොඩ අරගෙන. ඒ ගොඩගත්තු මිනිසයා මේ වඳුරාගේ හිසට පහරක් ගහලා ඒ වඳුරා මරන්න උත්සාහ කරපු වෙලාවෙත් ගහකට නැගලා ඔළුව අල්ලගෙන ලේ බේරි බේරි කොලාසු දමමින් ඒ මිනිසයාට ගමට එන්නට මාවත කිව්වා. ඒ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි මේ වඳුරෙක්. උන්වහන්සේ තිරිසන් ආත්ම භාවයේ හිටියත් මේ තරම් පරිත්‍යාගයක් කරමින් ලෝකෙට යහපත කරමින් ලෝකෙට උපකාරය සැනසීම සහනය ලබා දෙමින් ආපු ගමනක ඒ දිනු කරපු ගුණ සම්භාරයක ප්‍රතිඵලය තමයි මේ අවසාන ආත්ම භාවයේ සම්මා සම්බුද්ධ වෙලා මේ දර්ශනේ ලෝකෙ හමු වෙත ලැබුවේ. අන්නේ දර්ශනේ අපි අහන්නට ලැබෙනව නම් පින්නතුනි ඒක අපි සසර බොහෝ ආත්ම භාවයක කළපු මහා පින ආනිසංසයක් තමයි ඔබ අද මේ භුක්ති විඳින්නේ. එනිසා ඒ දර්ශනය පුලුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ දර්ශනය තුළ ඊටාම ගැඹුරු දේ දෘෂ්ටිවලට නොමැටි දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියපු විදියට ඊටාමත් නුවණින් නිවැරදිම බුදුදහම කුමක්ද කියලා යන ගවේෂණයේ ප්‍රතිඵලය දැනගන්නට අපට නිතරම කුතුහලයක් තියෙනට ඕන. නිතර උනන්දුවක් තියෙනට ඕන. ඒ වගේ මේ දර්ශනේ හරියට ලැබුණොත් වෙනතුනේ අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ නිසා ඒ වෙනස තුළින් අපි ලෝභ දේශ අඩු කරගන්න විතරක් නෙවෙයි හැකිතාම දුරට මෝහය නැත්නම් අවිද්‍යාවේ ස්වභාවය තේරුම් අරගෙන හැකිතාම දුරට කෙලෙස් වලින් හිත මුදවා ගන්න උත්සාහ කරන්න. පින්නතුනි අපේ බාහිර පරිහරණය කරන බඩු භාණ්ඩ ගැන අපි හුඟක් සැලකිලිමත්. අපේ ගෙදර පිරිසිදුව තියාගන්න අපි හුඟක් මහන්සි වෙනවනේ. අපි වැඩ කරන ස්ථානේ ලස්සනට තියාගන්න හුඟක් මහන්සි වෙනවා. ඔබ යන වාහනය ඊටාම ලස්සනට තියාගන්න හුඟක් මහන්සි වෙනවනේ. පොඩ්ඩක්වත් හීරෙනවත් දෙන්නේ නැහනේ. කවුරු හරි දොරක් අරිනකොට අල්ලපු වාහනය කෙනෙක් පොඩ්ඩක් හරි හීරුණොත් ඔබට හරිය හිතට වේදනාවක් නේ. පින්නතුනි කමක් නැහැ ඒව ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. නමුත් පින්නතුනි ඊටත් වඩා අපි සැලකිලිමත් වෙන ඕන කුමක් ගැනද? අපේ හිත ගැන පින්නතුනි. අපේ හිතට කිසිදු දෙයකින් ලෝභයක් ද්වේෂයක් විතරක් නෙවෙයි. අපේ හිත තුල මෝහය තුල අතරමං නොවන විදියට ඉතාම පවිත්‍ර සිතක් ගොඩනගා ගන්නට අපි ජීවිත කාලේ උපරිම කැපවීම කරන්න ඕන. මේක තමයි පින්නතුනි අපේ සැබෑ ජීවිත ඉලක්කය වෙන්නට ඕන. ඒ අතර ඊට නොදෙවෙන විදියට අපිට මේ ජීවිතේ හුඟක්ම උදව් කරපු අය ඉන්නවනම් මේ ජීවිතේ කවුද අපට හුඟක්ම උදව් කරලා තියෙන්නේ? අපේ අම්මා තාත්තා දෙන්න, අපේ ගුරුවරු, අපේ වැඩිහිටියෝ, අපේ හිත මිත්‍රයන් අපට හුඟක් උදව් කරලා තියෙනවා. අන්න ඒ අය දැනට ජීවත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනම් අපට හුඟක්ම උදව් කරපු අය, ඒ අය මේ ජීවිතයෙන් සමු ගන්න කලින් එයට පුළුවන් තරම් ධර්මයෙන් උදව්වක් කරන්න. එයාගේ මනස දින වෙන විදියට එයා මේ ජීවිතේ කොයි මොහොත ජීවිතෙන් සමුගන්නේ දන්නේ නැහැ. මෙතනින් ඒගොල්ලන් මොන ගැ මෙතනින් අපෙන් වෙන් වුණොතින් ආයි හමු වෙන එක පින්නතුනි හරියට ලී කැලන් දෙකට කඩලා මොහොතට දැම්මා වගේ. මොහොතට දාපු ලී කැබලි දෙක ආයි එකතු වෙනවා කියලා හිතනවත් අමාරුයි. අපි ඒ වගේ මේ සසරාව ගමන් මගේදී මෙතනින් ගිලිහුණොතින් ආය අපට කාලයකට මොන ගැහෙන්නේ වෙනතුනි. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ ඒ අය අපෙන් වෙන් වෙන කලින් හැකියතාක් ඒ අයට ධර්මෙ මුදවක් කරන්න. ඒකට ආහාර පාන ආදී මුදව කරන විතරක් නෙවෙයි. ඇයි ඒකට හේතුව වෙනතුනි? කෙනෙකුට අපි කොයිතරම් භෞතික වශයෙන් මුදව කළාද? මුළු ජීවිත කාලයක්ම කෙනෙකුට ආහාර පාන, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් ආදී මුදව කළාද? මේ සසරට සාපේක්ෂව ගත්තොතින් අපි ආව ආත්ම භාවයට සාපේක්ෂව ගත්තොතින් අපිට ඉදිරියට යන්න තියෙන ආත්ම භාවයට සාපේක්ෂව ගත්තොතින් කෙනෙකුට අවුරුදු 100ක් උපකාර කළත් වෙනතුනේ හරියට ඒක එක බත් වේලක් දුන්නා වගේ, එක කෑම වේලක් දුන්නා වගේ, ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ බුදුදහම කියන්නේ ලෝකයේ දැස ඉතාම බුද්ධිමත්ව බලන දහමක්. ඒ දහම තුල එකහත්කින් අපට ජීවිතයේ උපරිම වාසිය අපි ලබා ගන්නට උන ධර්මය තුලින්. අනිත් පැත්තෙන් අපේ ළඟම ඥාතින්ට එයා ජීවිතවලින් සමු ගන්න කලින් එයාට පුළුවන් තරම් ධර්මයෙන් උදව්වක් කරන්න ඕන. භාවනා කරන්නම සමහරක් කැමති නොවෙන්න පුළුවන්. අඩු ගානේ අපි දෙන දානකට එයා සහභාගී කර ගන්නට ඕන. අපට අපි දෙන අපේ අතින් සල්ලි දීලා හරි අපි අමල තාතලා දන් දෙන්න කැමති නම් අපි සල්ලි දීලා හරි ඒගොල්ලන්ට දානයක් දෙන්න සලස්සන්නට ඕන. ඒත් අකමැති නම් දානට සල්ලි දීලා දානට සහභාගී වෙනකොට කීයක් හරි දීලා හරි ඒ අය දානට සහභාගී කරනවා. දැන් අපිත් එහෙම සමාජ කරන අපේ සහෝදර සහෝදරියන් ඇතැමිට දන් දෙන්න එච්චරම කැමති නෑ. ඒ අයට ඇතැමිට මෙන්න මේකෙන් දාන දෙන්න කියලා දීලා දාන දෙනවට මේ පින්කම කරනවට කීයක් හරි දෙනවා. එතකොට සතුටින් කරනවා. පින්නතුනි එහෙම හරි කමන්නේ. ඒ අය මේ ජීවිතයෙන් සමු ගන්න කලින් යාට උදව්වක් කරන්න. ඒක තමයි යාට කරන ලොකුම උපකාරය. ඒ විතරක් නෙවෙයි. බෞද්ධයන් වශයෙන් පින්නතුනි අපි මේ අවුරුදු 50 කටක 100ක ජීවිත විතරක් නෙවෙයි. අපි අපේ අතීත මෞදේමෝපියන්ට පින් වැඩෙන විදිහට අපි ජීවත් වෙනවා. අපි හොඳට සිල්වත් ඉන්නවා නම් අපි නිතර පින් දහම් කරනවා නම් අපේ මේ ආත්ම භාවය අමතාති විතරක් නෙවෙයි පින්තුනි. ධර්මයේ තුල ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. අපි හොඳට සිල්වත් ගුණවත් ඉන්නකොට මජ්ක්‍ධිමනිකායේ තියෙන ආසංකේය කියලා සූත්‍රය. ඒ සූත්‍ර වල දැක්වෙනවා අපි මේ ආත්ම භාවය හොඳට සිල්වත් ගුණවත් තිනකොට අපේ අතීත ආත්ම භාවවල හිටිය අපේ අම්මලා තාත්තලා අපි ගැන දැකලා සතුටු වෙනවායි කියලා. සමහර ස්ථානවල සමහර ආත්ම භාව ලිපදෙච්චාට අපිව පේනවා. එයා මේ ආත්ම භාවය අපේ අම තාත්ත නෙවෙයි. ඇතැමිට ආත්ම භාව සිය ගානකට කලින් අපි අම්මලා තාත්තලා. පින්නතුනි ඒ අයත් අපි දිහා දැකලා තමන්ගේම දරුවෝ කෙනෙක් හැගීමෙන් අපි දිහා බලනවා. බලලා අපි පින්කම් කරනකොට එයා සතුට වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ සිදුවීමකට මුහුණ පාන සිද්ධ වුණා. පින්නතුනි තමන්ගේ අතීත ආත්ම භවවල අමල තාත්තලේ පෙර පුරුද්දට පුතේ කිලම කතා කරලා තියෙනවා. සාගේත කියන බ්‍රාහ්මණය එහෙම කෙනෙක්. ඉතින් අපි ගත කරන මෙන්න මේ ජීවිතය තුළ පින්නතුනි මේ ලබාගත් අතිශය දුර්ලභ අවස්ථාව මේ වාග්ය සම්පන්න අවස්ථාව පිණිස අපි ලබා ගත්තෙම මේ ධර්මයේ හැසිරෙන්නමයි. මේ සියලුම පහසුකම් ටික වටා පිටාව බුද්ධිය මේ තාක්ෂණය සියල්ලක්ම අපි ලබා ගත්තේ මේ ධර්මයේ රකින්නට පරිසරය සකස් කරගන්න. ඒ නිසා මේ අවස්ථාව කිසිසේත්ම ගිලිහියන්නට දෙන්න හොඳ නැහැ. මේ අවස්ථාවෙන් අපට ලබා ගන්න පුළුවන් උපරිම වාසිය සමනොත් ලබාගෙන තමන් වටා පිටාව ඉන්නායටත් මේ වාසිය උපරිම ලබා දෙන්න. ඒ අතර තමන් ජනිත කරගන්නව මේ පුණ්‍ය ඵලය හැකිතාක දුරට විශ්වේන සත්‍යයට අනුමෝදන් කරවන්න. තමන්ගේ මේ ඥාතින් විතරක් නෙවෙයි, ඔබාලේ යම්කිසි තාක්ෂණයක් පාවිච්චි කරනවා නම් ආහාර පාන වශයෙන් හෝ වේවා, නවීන උපකරණ වශයෙන් හෝ වේවා, ඔබ යම්කිසි තාක්ෂණයක් අද පාවිච්චි කරනවා නම් ඒ තාක්ෂණය මේ ලෝකෙට නිර්මාණය කළ ඉදිරිපත් කරන්න ගිහිල්ලා සමහර අය හිතේ අකුසල් කරගෙන මේ වන විට ඇතැම් විට අපාගතව නිරේ දුක් විඳින ඇත් ඉන්නවා. ඒක අමතක කරන්න එපා. ඔබට මේ පහසුකම් ටික දෙන්න කැප වෙලා ඒ අය දන්නේ නැහැ කර්ම කල නොහදපු සමහර අය ඇතැම් විට බරපතල කර්ම නිසා දුගතිගාමි වෙන ඇත් මේ ලෝකෙ ඉන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ. පින්නතුනි අන්න ඒ අයට පින් වැඩෙන විදියට අන්න ඒ අයටත් අපි දිනපතා පින් කළ පින් අනුමෝදන් කරන්න ඕන. ඒ සුගතිගාමි වෙන්න කියලා. මෙන්න මෙවැනි විදියට පින්නතුනි ලෝකයේ දේශය ඉතාම පුළුල් විදියට අපි බලන අය බවට පත් වෙනවා. මෙන්න මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ වීමත් සමගම. හොඳයි පින්නතුනි අපි දැන් ටික වේලාවක් අපේ හිත පිරිසිදු වෙන විදිහේ භාවනාවක අපි යෙදෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සදහම් මගේ මුල්ම පියවර වෙන මෛත්‍රී භාවනාව සඳහා බුදුදහමෙන් නිතරම අපට අනුශාසනා කරලා තියෙනවා. තමන්ට මුලින් මෛත්‍රී වඩලා තමන් වටා පිටාවේ අනිත් සත්‍යයන්ට අපි මෙත් සිතින් සෙත් පදනවා. ඒ ආනිසංස විදියට ලෝකේ හැම දෙනා කෙරෙහිම තමන්ගේ දරුවන්, තමන්ගේ දෙමව්පියන්, තමන්ගේ සහෝදර සහෝදරියන් කියන ආකල්පයෙන් බලන්න පුළුවන් ඉදී මනස හිතක් අපි පින්නතුනේ සකස් කරගන්නවා මේ දහම් මගේ ප්‍රතිඵල විදියට. පින්නතුනේ අපි දකින්නේ පිළිබඳව අපට මෛත්‍රිය සාගත ඇසින් බලන්න පුළුවන් නම් පින්නතුනේ අපේ ජීවිතය කොයිතරම් වාසනාවන්ත වේද. ඒ නිසා ඒ සඳහා බුදුදහමෙන් ඉතාම අවධාරණය කරපු මෛත්‍රී භාවනාව අපි දැන් ටික වේලා ප්‍රගුණ කරන්න සූදානම් වෙන්නේ. මුලින් තමන්ට අපි මෛත්‍රී වඩමු. ඉන්පසුව තමන්ගේ වටා පිටාවේ අනිත්‍යයටත් මේ අනන්ත විශ්වය දක්වා සියලුම සත්‍යයන් කෙරෙහි අපි මෙත් සිතින් සෙත් පදමු. එයට ආශිර්වාද කරමු. හොඳයි පින්නතුනි සැහැල්ලුවෙන් තමන්ට පහසු ඉරියව්වක වාඩි වෙන්න. තමන්ගේ ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න, රිලැක්ස් කරගන්න. තමන්ගේ උඩුකය ඍජුව පවත්වා ගන්න. දැන් ටික වේලාවක් පින්නතුනි තමන්ගේ ශරීර ඉරියව්ව ගැන, තමන් වාඩි වෙලින ඉරියව්ව ගැන ටික වේලාවක් හොඳ අවධානයෙන් ඉන්න. තමන්ගේ දෙපතුලේ සිට හිස දක්වා තමන්ගේ ශරීරය ගැන හොඳට කල්පනා කරන්න. පින්නතුනි මේ අවස්ථාවේදී තමන්ට දැනෙනවා තමන්ගේ හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව තමන්ගේ මේ විචිරලා අරමුණෙන් අරමුණට යන හිත මද වේලාවක් තමන්ගේ නාසයේ කෙළවරේ හෝ උඩුතල ආසනයේ හිත පවත්වා ගන්නට උත්සාහ කරන්න. නාසය ආශ්‍රිතව තමන්ගේ හිත පවත්වා ගන්න, හිත තියා ගන්න. දැන් අපි අතීත දේවල් හිතන්නේ, අනාගත දේවල් හිතන්නේ, වර්තමාන මොහොත තුළ හිත පවත්වා ගන්නවා. නාසය ආශ්‍රිතව හිත තියා ගනිමින් මම දැන් මුලින් මට මෙත් වඩනවා. ඉන්පසුව මා වටා සිටින අනිත් අයටත් මම මෙත් සිතින් සෙත් පතනවා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. මාමෙන්ම මෙම විහාරයේ සිටින සියලු දෙනාද සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ නගරයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ කවුන්ටියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.

සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ එකම දරු පෙළක්සේ සහෝදර සහෝදරියන්සේ ආදරණීය දෙමව්පියන්සේ මා මෙත් සිතින් දකිනවා අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා සිටින සීලු සත්‍යෝ අතීතේහි මගේ සමීපතම ඥාතීන්සේ මා සමග සිටි අයයි මව්පියන් ලෙස සහෝදර සහෝදරියන් ලෙස දරුවන්සේ මා සමග සිටියේ බොහෝ දෙනා මාහට බොහෝ උපකාර වී සිටිනවා. ඒ හැම දෙනා කෙරෙහිම මා මෙත් සිත පතුරුවමින් හැම දෙනාටම සෙත් පතනවා. හැම දෙනාගේම යහපත ප්‍රාර්ථනා කරනවා. අනන්ත දුක් විඳින සියලු සත්‍යයන් සුවපත් වෙත්වා කියන කරුණාවෙන් මා ඒ හැම දිනාටම සෙත් පතනවා. නිරෝගී සම්පත්තිය, සුගති සම්පත්තිය, දුකෙන් නිදහස් වීම මා හැම දිනා කෙරෙහි වෙත ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා මගේ සිත මෛත්‍රී සිසිල් ධාරෙන් පිරී ඉතිරි යනවා. හැම දෙනා කෙරෙහිම මගේ හද මඩලින් ගලා යන මේ සිසිල් ධාර මා හැම දෙනා කෙරෙහි වෙතම දයාවෙන් පිරිනමනවා. කිසිඳු කෙනෙක් කෙරෙහි මගේ හිතේ කිසිඳු අමනාපයක් නැති විදියට හැමදෙනා කෙරෙහිම මා මෙත් සිතින් බලනවා. හැමදෙනාගේම යහපත දියනුව මා මුළු හදවතින් මුදිතා සහගත සිතින් ප්‍රාර්ථනා කරනවා. දුක් විඳින හැමදෙනාම ඒ දුකෙන් නිදහස් වේවා කියන පැතුමෙන් කරුණාවෙන් මා හැමදෙනා කෙරෙහිම බලනවා. දුක සැප දෙකම අභියස උපේක්ෂා සහගතව අකම්පිත සිතින් ලෝකයේ දෙසම බලන්නට හුරු වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණය තුළ මගේ සිත උපරිම ලෙස පවත්වා ගන්නට මා හැම මොහොතේම උත්සාහ කරනවා. මගේ ඇසට ලක්වන හැම කෙනා කෙරෙහිම පුත්‍ර ස්නේහයෙන් මගේම දරුවෙකු කියන හැඟීමෙන් හැම මොහොතේම දකින්නට, බලන්නට, සිතන්නට, කටයුතු කරන්නට මා උත්සාහ කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. අද පින්නතුනි, අද අප මේ පුහුණු කරපු මෛත්‍රිය අද දිනේ පුරාමත් ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීමත් පුරුදු පුහුණු කරන්ට, දිනු කරන්ට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ හැම දිනාටම තෙරුවන් සරණින්. සීල, කායික මානසික ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.